සාදු සමන්ත චක්ඛවාලේ සුවත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහත තථාගතයන් වහන්සේගේ ලෝකේ පහළ වීම තුල සිදුවෙනා වූ ආශ්චර්ය අද්භූත කරුණු හතරක් පිළිබඳ ත්‍රිපිටකයේ ආශ්චර්ය අද්භූත සූත්‍රය සඳහන් වෙනවා. මේ ආශ්චර්ය අද්භූත කියලා කතා කරන්නේ අපි අන්නාය තමයි බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා තිබෙන්නේ. ඒ වගේම ධර්මස්සෝණය කරන්න ඉඩ කර ලැබෙන්නේ. මේ පළවෙනි කොටස වශයෙන් අපි පැහැදිලි කරන ලැබුවා පාලයා රාමා වික්‍රේ පජා කියලා ප්‍රජාව කාම රූප අරූප බවත්‍රය තුල ඇල්ම ආරාමයක් කොට වාසය කරනවා. තථාගතයන් වහන්සේ මේ ඇල්මෙන් මිදෙන ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කරපුවාම ඒක තේරුම් අරගත්ත අය ඒ සංසාර මන්දනේ මිදෙන එක තමයි ඒ ආශ්චර්ය අද්භූත බව බුද්ධෝත්පාදයක් තුළ සිදු වෙන කියන එක පිළිබඳව මුල් දේශනාවෙන් අපි පැහැදිලි කළා. අද අපි දෙවන දේශනාවට යනවා. මාන රාම භික්ඛවේ පජා. පජා කියන වචනෙන් සමස්ත ප්‍රජාව ගත්තට කමක් නැහැ. ඔබ ඉන්න නිවස කියලා කියන්නේ නිවස වාසය කරන බැවින්. ඒ ගිහියන් වාසය කරන එකට නිවස කියලා වගේ වික්ෂුන් වහන්සේලා වාසය කරන එකට ආරාමය කියලා පාවිච්චි කරනවා. මෙතන මේ ආරාම කියන වචනේ පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ වාසය කරන තැන කියන එක පෙන්නන්න. ඒක නිවසක් කියන අර්ථය නෙවෙයි පෙන්වන්නේ. තථාගතවරු ලෝ පහළ නො වූ සමාජයක තථාගත ධර්මය නොඇසෙන සමාජයක සමස්ත ප්‍රජාවගේ වාසය තමයි මේ පෙන්වන්නේ. මානා රාමා භික්ඛවේ පජා. මාණය ආරාමයක් කොටගෙන වාසය කරනවලු. තථාගතවරු ලෝකෙට පහළ වෙලා මාන විනයේ ධම්මං දේශේ මානෝ. ඒ මානේ ශික්ෂණයටපත් කරගන්න අවශ්‍ය කරන ආ වූ ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනා කරනකොට අර මානීය ආරාමයක් කරගත්ත අයට පළවෙනිම පහළ වෙන කාරණේ තමයි සුස්සුසති. අහන්න හිතෙනවා. අහන්න යමු වෙනවා. සුස්සසති වුණේ නැතුව සෝතං ගෝධහති බෑ. අහන්න ප්‍රේ කරනවා පළවෙනි එකෙන් පෙන්නන්නේ සාමාන්‍යයෙන් අපේ බෞද්ධ පින්නතුන් තුලත් බණට හරි ප්‍රියයි කියලා කොටසක් ඉන්නේ. ඒ ප්‍රියයට තමයි ඊට පස්සේ කන්‍යමු කෙරීම. කන්‍යමු කරයින් පස්සේ තමයි අඤ්ඤා චිත්තං උපට්ඨපේති නැත්නම් සිත්තුමු කිරීම තුලින් කරුණ අතහ ගන්න පුළුවන් මේ. මේ තුලින් මානව සමාජයේහි නැත්නම් මිනිස් චිත්ත సంతාණයක සිදුවෙනා වූ විපර්යාසය පරිවර්තනය විප්ලවය තමයි මේ ආශ්චර්ය අද්භූත බවට පත් වෙන්නේ. එතකොට මාන විනය ගැනයි අපිට මේ ධර්ම දේශනාවේදී කතා කරන්න තිබෙන නමුත් අපිට පළමුව තේරුම් ගන්න වෙනවා ප්‍රජාවගේ ඉන්න තත්ත්වය. මේ ධර්ම දේශනාවලදී මම ඔබට ඉදිරිපත් කරපු කාරණයක් තමයි තථාගත දේශනාව ද්විත්ත ධම්මපරයයක් කියලා. හැම සූත්‍රයක්ම ගත්තාම ධර්මපරයය නැත්නම් ධර්ම න්‍යාය දෙකෙන් යුක්තයි. මේ සූත්‍රය තුලත් මම ඒ දකිනවා. තථාගත අනුශාසනාව නොලැබුණ සමාජයේ නොමකට ගිහින් නැත ඉන්න හැටි පැහැදිලි කරන එක පළවෙනි ධම්මපරයය. ඔවුන් නොමකට ගිහින් ඉන්න බව දන්නේ නැහැ. නමුත් ධර්ම දේශනා කරපුවම වැටහෙනවා. වැටහුණු පුද්ගලයාට ඉන්නේ දෙන්න පුළුවන් වෙන එක තමයි ඊළඟ ධම්මපරයය. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. එනං අපි පළමුව තේරුම් ගන්න ඕන ධර්මයේ තේරුම් ගන්නට පෙර මේ මානීය ආරාමයක් කොටගෙන අපි වාසය කරන්නේ කොහොමද කියන එක. මානීය කියන පදේ තේරුම මනිනවා කියන එක. සාමාන්‍යයෙන් බාහිර දේවල් මනින්නටත් පාවිච්චි කරනවා. මෙනු මොකර්ණ කියන එක. නිග මනින්නට ගත්තත් මානයක්. බර මනින්නට ගත්තත් මානයක්. දරුවන්ගේ කියන්නේ මේදී ඔය ගණන් වලදී එහෙම කෝණ මාන කියන එකේ තේරුම කෝණය මනිනවා කියන එක. ධර්මයේදී ගන්න ඊට වඩා පුළුල් ගැඹුරු අර්ථයකින් මානය මාන්නක්කාර කියන එක සමහරට පාවිච්චි කරනවා හරියට මානෙ කියලා කතා කරනවා නැත්තම් පොළොට ඉහෙලින් යන්නේ එහෙම කියලා සමහර අය ඔය එක එක පුද්ගලයා හසු මානෙ පෙන්වන්න ලස්සන වචන පාවිච්චි කරනවා ඒකේ ත්‍රිපිටකයේ තුල හොයාගන්න තියෙනවා කෙනෙක් සම්බන්ධයෙන් නාවිදමානයක් තියෙනවා කියලා. මේ වචන පැහැදිලි කිරීමට වඩා ගැඹුරට පැහැදිලි කිරීමක් අපි කරන්න ඕන. නමුත් ඔබ ඉන්න තැන අනුව මේක පැහැදිලි කරන්න වෙනවා. සීයමානය, සදිසමානය, හීනමානය. එතකොට තමා මුල් කොට ගත්තා වූ මිනීමක් තමයි මේක තියෙන්නේ. තමාට වඩා සමහර අයට තමන්ගේ තනතුරට නිලයට යම්කිසි නොසලකා හැරීමක් සිදු වුණාම, ගණන් නොගැනීමක් සිදු වුණාම, ඔය අහන්නේ තමයි දන්නවද මම කවුද කියලා? අන්නේ වචනෙන් පෙන්වන්නේ ඒ නිලයේ අහංකාරය. මේ මමත්වයේ කියලා කියන එකේ තේරුම ඒ නිලයේ අහංකාරය. එතකොට බලයේ, කුලයේ, නිලයේ, රූප සම්පත්තියේ, උගත්කමේ, නෝගත්කමේ ඕන එකක් තුළින් අහංකාරයක් හෙවත් මම කරගන්න පුළුවන්. මේක ස්වභාවයෙන්ම සමාජයේ සිදුවෙන දෙයක්. මේ මම කරගැනීමේ ස්වභාවය මිනිසා තමන්ගේ ජීවිතයට දුක් ගෙනත් දෙන බව, තමන් දුකටපත් වෙන බව දන්නවා නම් මෙතරම් මිනිස්සු අහංකාර වෙන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ හැම නොවන සමාජයක් තුළ හරි නිහරා නිර්හංකාරයි කියලා කතා කළාට ඒක නිර්හංකාර කියන පදේ ගැලපෙන්නේ නැහැ. එහෙම සාමාන්‍යයෙන් අපි කොහොමද ගන්නෙ? මෙහෙමනේ, අතිමානී අනිත්‍යම අනතිමානී නිහතමානී. අතිමානී පුද්ගලයෝ පෘථග්ජනය, බකබ්‍රහ්මයා වැනි පෘථග්ජනය සියල්ල අතිමානී. සෝවාන් සහ අනාගාමි දක්වා අතර තේ මානීය තේරුම් අරගෙන තුනී කරගෙන යන අය අනතිමානී. රහතන් වහන්සේලා ළඟ තමයි නිහතමානී තියෙන්නේ. මම කියන මුලාව බිඳ වැටුණාය තියෙන්නේ ඒ අය ගාව, අනිත් අය ගාව මේක තියෙනවා. එහෙනම් මේ මම කියන ස්වභාවය ශාරීරික ස්වභාවයක් නෙවෙයි, ඒ මොහොතට තමන්ගේ හිතේ දෙන ස්වභාවයක්. දැන් ඔය සමහර අය කියන්නේ මගේ යකා උස්ස ගන්න එපයි කියලා, මාව උස්ස ගන්න එපයි කියලා. ඒකට මේ මාව කියන්නේ ශරීරය නෙවෙයි, අර සිත ඇතුලේ තැම්පත් වී තුන ස්වභාවය. සමහර අය මේකට කියන්නේ ඔය ආගේ පිටපැත්තෙන් ඉන්න කෙනා නෙමෙයි, ඇතුළුනහම අවිස්සුනහම ඇතුලේ ඉන්නේ කියලා කියනවා. නැත්තම් පිටපැත්තෙන් ඉන්න සුදනා නෙමෙයි, වත්තෙන් දීපුවහම ඇතුලේ ඉන්නේ කියලා කියනවා. ඇතුළේ ඉන්නවා කියන එකේ තේරුම වෙනම කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි. සැඟවුන ගති ලක්ෂණයක් තිබී එළියට ආවම මේ පුද්ගලයා වෙනස් කෙනෙක් වෙනවා. ඒ නිසා මේ මානපදයෙන් පෙන්වනු ලබන්නේ අන්නේ විදිහට සෑම දිනකටම කිසියම් ආකාරයක මානයකට අයිති වෙලා ඉන්නවා. මම මගේ මගේ ආත්ම කියන සංකල්පයකට අයිති වෙලා ඉන්නවා. මොනවද මම මගේ මගේ ආත්ම සංකල්පයට අයිති වෙලා කියන එක තේරුම් ගත්තාම තමයි ඒකේ විනයනේ අවශ්‍ය වෙන්නේ. එනිසා අපි මේක තව ටිකක් තේරුම් ගන්න වෙනවා. මේ තේරුම් ගැනීමේදී අපි මේ කතා කරන්නේ බාහිර ගමේ සමාජයේ තියෙන පුද්ගලයාට අයිති නම හෝ නමට අයිති පුද්ගලයෙකුට කියන මම කියන අර්ථය නෙමෙයි. එහෙම පුද්ගල ස්වභාවයක්, එහෙම කතා කිරීමක්, එහෙම අම්මා තාත්තා හඳුනා ගැනීමක් මේ සමාජයේ තියෙන්න වෙනවා. නමුත් මේ පුද්ගලයාගේ මෞපසයෙන් පත්මිහුණ තැන්පසන් ජීවිතාවසානයේ දක්වා ජීවිතේ එකක් වශයෙන් අරන් නෙමෙයි තථාගතයන් වහන්සේ මමත් විග්‍රහ කරන්නේ. ඒ මොහොතේ හිතට උපදින හැඟීම මුල් කොටගෙන ඒ උපදින හිතට උපදින හැඟීම් උපදින්ට හේතු වෙන්නා වූ අසකනනාසයේ දිවකය කියනා වූ දරවල් හයෙන් පහළ වෙන අදහස් මුල් කොටගෙන. එතකොට නිරන්තරයෙන් පහළ වෙන මේ හැඟීම් වෙනස් වෙනවා. නමුත් ඒවා අල්ලා ගත්තහම ඒවයින් තමා හැදෙනවා. මේ තමා හැදීම පිළිබඳ තථාගතයන් වහන්සේ වන්නා තියෙන දේ තමයි ස්කන්ධ පංචකය ආත්ම කොට ගැනීම කියලා. ස්කන්ධ පංචකය කියන්නේ ජීවිත කාලෙටම පහළ වෙන එකක්, එක වතාවක් පහළ වෙන එකක් නෙමෙයි. කය නම් එහෙම තමයි, මම කුසෙන් ලැබෙන යනතුරුම එකක්. කය තුළ පහළ වෙන හැඟීම් ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට මාරු වෙන එකක්. මේ මාරු වීමත් සමග ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, කනගාටුව, සතුට පවපින ධානයේ මෙකෙසහ නොකි. පොඩක් තියෙන සතම නොකි කියන වචනයක් ගන්න. අදහස් පහළ වෙනවා. ඒ අදහස් පහළ වුණාම ඒ අදහස් මත තමයි කෙනෙක් ප්‍රතික්‍රියා දක්වන්නේ, ජීවත් වෙන්නේ. ඒ මොහොතේ පුද්ගලයාගේ කය වචන හැසිරුම් ලබන්නේ මේ හිතේ තියෙන අදහසට අනුව. අදහස බය නම් දුවන්න කල්පනා කරයි. අදහස තරහ නම් ගහන්න කල්පනා කරයි. අදහස සතුට නම් ගීතයක් ගායන්න මහන්සි වෙයි. අන්න එහෙම බලන්න. මේ කය වචනම මේ අදහස් වලට අනුව වෙනස් වෙන්නේ නැද්ද කියලා. එනිසා මේ කය වචන අදහස් වලට අර වෙනස් වෙන හිතේ තියෙන මූලය තමයි මෙතන මේ මාන කියලා කතා කරන්නේ. එතකොට ඒ මාන කියන එක අර සෙය්‍ය සදිස හීන යටතේ ගන්නවටත් වඩා හොඳට පැහැදිලි මම වෙමි යන හැඟීම. මම වෙමි හැඟීම යන මානෙට අයිති මොනවද? තමන් ළමා කාලෙ ඉඳන් පෝෂණය කරගත්තා වූ මේ කියන අදහස්. පතාගතයන් වහන්සේ මේ පිළිබඳව අදහරලා තිබෙන්නේ චිත්ත අභ්‍යන්තරයේ මේවා ටිකෙන් ටික වැඩෙනවායි කියලා. දරුවෙකුට කෑම දුන්නාම දරුවෙක් වැඩෙනවා වගේ ලෝභයෙන් කටයුතු කරනකොට ලෝභ මූලිය වැඩෙනවා. ද්වේෂයෙන් කටයුතු කරනකොට ද්වේෂ මූලිය වැඩෙනවා. මොහයෙන් කටයුතු කරනකොට මොහ මූලිය වැඩෙනවා. ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනකොට ඊර්ෂ්‍යා මූලිය වැඩෙනවා. අන්නේ වැරුණාම මේවා බලවත්. ඒ බලවත් වුණාම මට පෙනෙන්නේ ඒක අර පුංචි ගිනි කූරකින් දැල්ලපු ගිනි දැල්ල දර දාලා වැඩි දියුණු කරපුවාම සිදුවෙන දෙයමයි. ගිනි දැල්ල පුංචි ගිනි කූරකින් දැල්ලට වතුර හැලියක් උතුරවන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ගිනි දැල්ලට දර දාලා පෝෂණය වුණාම වතුර රත් කරන්න පෝෂණය වුණා වූ උදව් කළා වූ ගිනි දැල්ලම වතුර විසින් නිමා දානවා. ඒ තරමට ප්‍රචණ්ඩ වෙනවා. මෙන්න මේ කායික වාචික ක්‍රියාකර්මයන්ෙහිදී සමන් ප්‍රචණ්ඩත්වයට නැත්තම් අවුල් සහගත තත්ත්වයට පත් වෙන්නට චිත්තාභ්‍යන්තරයේ තිබී මතුවෙනා වූ මේ අදහස් තමයි මේ මානාරාම කියලා කියන්නේ. එතකොට මේ අදහස් කොපමණ තියෙනවද කියන්න බෑ. ඒක සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේ වදාළ වචනකින් ගත්තාම මෙහෙමයි ගන්න ඕන. ඊසංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි. ඒ ආරාම කොට ගත්ත අදහස් මුන්නහන්සේ වදාරන්නේ 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවායි. ඒක ආපහු විග්‍රහ කරන උන්වහන්සේ 100 සිට ක්‍රමෙන් 15ට අරන් එනවා. 90 80 ක්‍රමයට 10 දක්වාගෙනත් 10 සිට 9 8 ක්‍රමයට ගෙනත් එකක්වත් නැත්තම් දුක් එකක්වත් නැහැ කියනවා. එහෙනම් 1 සිට 100 දක්වා යන ගමනේ ජීවිතේ දුකටපත් වෙන්නේ මේ මාන ආරාම නිසා. ඒ 1 සිට 100 හෝ 1000 දක්වා වැඩි දියුණු කරගන්නා වූ ප්‍රතිපදාවට පෙන්වන්නේ අනුසෝතගාමී බව කියලා. ආපහු තමන්ට සද්ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ තමයි අන්න අර විශේෂ කාරණේ. ආශ්චර්ය අද්භූත බව සිද්ධ වෙන්නේ. එතකොට 100 හෝ 200 නම් ඒක බිඳුව දක්වා ආපහු ගේන්න පුළුවන්. ඒක තමයි තථාගතයන් වහන්සේ හෙළිකල ධර්මයේ සරණින් සිදුවෙන්නා වූ මේ ආශ්චර්ය අද්භූත බව. තමන් ළඟ මේ ආශ්චර්ය අද්භූත බව සිදු කර ගන්නට මේ මාන ආරාමේ තිබෙන්නා වූ ගැටලුව පෙළඹෙන්න වෙනවා. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න ඕන ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් එන අරමුණක් මුල් කොටගත්තා වූ ඒ අරමුණේ විශ්ලේෂණය තමයි රූප වේදනා සංඥා සංකාර පහ කියලා කියන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර පහට එන්නා වූ හැඟීම තමයි බය ශෝකේ වේදනාව කනගාටුව දුක තරහව පින කියලා නම් කරවලාමන්නේ. ඒ ආපු හැඟීම අල්ලා ගැනීම තමයි මාන කියන්නේ. මම වටපත් වෙන්නේ අන්න ප්‍රජාවගේ ස්වභාවය මේ විදිහට Tamanට තියෙන ලොකු හෝ කුඩා හෝ ආදී වශයෙන් විවිධ අදහස් මූලික කොටගෙන ඒවයින් අන් අය පහත් කර සලකන්නට උන්ව පාගාදාන්නට උන් රිදවන්නට කිසියම් ආකාරයක මානයක් හදා ගැනීම සාමාන්‍යයෙන් සමාජේ නම් ඉතින් ඔය කතා කරන්නේ තියෙන අහංකාරකම උඩඟ බව කියලා. නමුත් ඊට වඩා ඒක අහංකාර කියන වචන සිංහල දෙයක් අපි ඒක අහංකාරයේ පරිවර්තනයට කරගත්තොත් ඒ ආකාරයෙන් පාලියට අහං යනු මම කාර්යය යනු කරගැනීම. එතකොට තමන්ගේ හිතට ආපු හැඟීම මම කරගැනීමට තමයි අහංකාරය කියලා කියන්නේ. අන්න එතන වාසය කරනවා කියන එක තමයි මානාරාමා වික්‍රේ පජා කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි. තව වචන දෙකක් එතන පෙන්නනවා. මාන රතෝ මාන සම්මුදිතෝ. එමත් තියෙනවා. රතේ කියන රතිය කියන්නේ ඇලෙනවා කියන අර්ථයනේ. ඒකට කැමති. ඒ අදිමානෙන් හිස් සුදුම්මාගෙන අන් අය පහත් කර සලකන්නට ඒ ආඩම්බර වෙන්නට මේ පුතක් ගැන පුද්ගලයාගේ කැමැත්තක් දක්වනවා. මාන රතෝ කියලා කියනවා. ඒ තත්ත්වයන් තුළ යම්කිසි ආස්වාදයක් ලැබෙනවා අනිත් අයට රිදවීමක් කරලා හෝ පෑගීමක් කරලා හෝ පහර දීලා හෝ එහෙම නැත්තම් පහත් කර සලකලා හෝ ඒකට කියනවා මාන සම්මුදිතෝ කියන. එතකොට තථාගතයන් වහන්සේ පහළන වූ සමාජයේ මේ පුතග්ජන කියලා කතා කරන්නා වූ පිරිසක් ඇත්නම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඔවුන් පංචශීලයෙන් අටශීලයෙන් දසශීලයෙන් යුක්ත වෙන්න පුළුවන්. දානයෙන් සීලයෙන් භාවනාවෙන් යුක්ත වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට මේ මානය හඳුනාගත්තේ නැත්නම් මේ පංචශීලෙනුයි අටශීලෙනුයි දසශීලෙනුයි දානෙනුයි සීලෙනුයි තවත් තියෙන ප්‍රවෘත්තියකෙනුයි මානයක් හදාගන්න පුළුවන්. මම මෙහෙම කෙනෙක් කියලා අන්න එහෙම ඕනෑම දෙයක් තුළින් මේ සමාජයේ මම හදා ගන්නවා. ඒ මම යනු අපින් අහිවෙන දෙයක් හෝ ද්‍රව්‍ය නෙමෙයි. මේ මම කියන පදේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්න යොදාගත්ත හොඳම අරුත තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. සක්කාය කියලා කියන්නේ ඇස මුල් කොටගත්ත, කන මුල් කොටගත්ත, නාසය මුල් කොටගත්ත, දිව මුල් කොටගත්ත 15 වෙන රූප, වේදනා, සංඥා, සංකාර, හැඟීම් පහ. ඒක නේදරවල් 6න් මේ සක්කාය 6ක් 15 වෙනවා. 6 ආකාරයකට. ඒකට එන්නේ මොනවාද? රූපකාමයේද, ශබ්දකාමයේද, ගන්ධකාමයේද, බයද, කනගාටුවද, දුකද, සතුටද, පිනද? හැම දෙයක්ම නෑ, එක දෙයයි නෙන්නේ. ඒ ආපු දේ තදින් ගැනීමට සක්කාය දිට්ඨි කියනවා. ඒක පොරෙන් ඉතකර තවත් විදිහකට පැහැදිලි කරනවා නම් පංචස්කන්ධය ආත්ම කොට ගත්තහම සක්කාය දිට්ඨියවත් පංචපාදානස්කන්ධය. ඒකේ තියෙන ආවේ මුලාවට තමයි මේ මාන කියන්නේ. එතකොට මිනිසාට මේතා අවුලක් දුකක් තරදරයක් ගෙනත් දෙන්නේ මේ මාන විසින් බව උන්ට තේරෙනවා නම් ඔවුන් මානෙන් මිදෙන්න කල්පනා කරනවානේ. තථාගතයන් වහන්සේලා සම්බන්ධයෙන් උගන්වන වැදගත්ම දේ තමයි මේ මාන ආරාමයේ ජීවත් වෙලා සැප ලබන්න මහන්සි වෙන්න එපා. බාහිර වශයෙන් සැප හම්බ වුණාට මාන ආරාමයේ නිසා ඒකතල පවතිනව මේ ජාතරා ව්‍යාධි ශෝක මරණ ටික. ලෝභ දේශ මොහයන් නැමැති ගිනි ඇවිලීම නිසා හට ගන්නා දුක් ගින්නට දැවෙන්න සිද්ධ වෙනවා, මොහොන දෙන්න සිද්ධ වෙනවා. එසත් තථාගතරු ලෝකෙට පහළ වෙලා මාන ආරාමයේ හොඳ තැනක් විදිහට පෙන්වන්නේ නැහැ. උන්වහන්සේලා මොකද කරනවායි කියන්නේ? තථාගතෝ වික්කරහං සම්මාස මාන විනේ ධම්මං දේශිය මානෝ. අන්න ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම වෙනනම් මාන ශික්ෂණයට මාන විනය කරන්ද. මේ මානෙ හික්මවා ගන්න තමයි බණ කියන්නේ. අන්න බණ අහනවා කියන එකේ තේරුම එතනින් එහාට එනම් තියෙන්නේ. මාන විනයනය කරන ආකාරයේ ඉස්සල්ලා මොකද කරන්නේ? ඒකට කැමති වෙනවා. සුස්සසති කියන එකේ තේරුම බණ අහන්න කැමති වෙනවා. සාමාන්‍යයෙන් මේ සමාජයේ සමහර අම්මලා, සමහර තාත්තලා, සමහර අය ඉතා කැමති බණ අහන්න. සමහර අයට බණ කියන එක අහන්න හිතන දෙයක් නෙමෙයි. බණක් තිබුණත් ඈතට වෙලා ඉන්න ඇරුණාම ගෙදරක බණ අහන්න තියා ඉන්නවා. අහන්න නැත්නම් කන යොමු වෙන්නේ නැහැ. කන යොමු වෙන්නේ නැත්නම් ඊට එහා පැත්තට සිත් යොමු කරන්න සිදු වෙන්නේ නැහැ නේද? පළවෙනි පියවර තමයි අහන්න සතුට. ඒ බණ කියන වචනෙන් පෙන්වන්නේ ජාතක කතාවක්, චරිත කතාවක්, කවුරු හරි මරපු හැටියක් කියන මේ සරල දෙයක් නෙවෙයි. ඉතිහාසයේ සිදුන දෙයක් කාලානුරූප දිනයට අදාළ ආකාරයෙන් විස්තර කරනවටත් නෙවෙයි. ඒව සාමාන්‍ය සරල දේශනා. වර්තමානයේ මේ එක එක ඉතිහාසගත සිදුවීම් හෝ මේ සිද්ධීන් විස්තර කරන එක තමයි බණක් විදිහට සමහර අය කියන්නේ. ඒක අහගෙන ඉන්න එක තමයි බණ අහනවා කියන්නේ. නමුත් මේ ගැඹුරුකට සිද්ධ වෙනවා සාසතාගතෝ මාන විනේ ධම්මං දේශේ මානෝ. තථාගතයන් වහන්සේ මේ මානය ශික්ෂණයට පත්වීම සඳහා දේශනා කරන ලබනවා. කොහොමද අපිට මේ මානය වැඩෙන්නේ? ශික්ෂණයට පත්වන හැටි කොහොමද බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ? යමක් වැඩෙන්නේ කොහොමද? මම දකින්නේ යමක් වැඩෙන්නේ පෝර දැම්මොත්. එහෙම නැත්නම් කැටේ තියෙන මුදල් ලයික්යක් කියලා යන්නේ කොහොමද? නැවත නැවත ඒකට බහාලම් ලැබුවොත්. අනේ විදිහට චිත්ත ශරීරය වැඩින්නේ කොහොමද? ශරීරය වැඩින්නේ ආහාර ගන්න නිසා. චිත්ත අභ්‍යන්තරයේ ළමේක විකාලේ පටන් ජීවිත අවසානයේ දක්වා මෙහෙම වැඩෙන්න බැරි නැද්ද මොනවා හරි? ඔබේ භාෂාවෙන් කියනවා නම් හිත තුල පැසවෙනවා කියලා කතා කරන්නේ. අනේ එහෙම චිත්ත අභ්‍යන්තරයේ මේ දුක්වලට හේතු වැඩෙන පිළිවෙල කුමක්ද? අපට හොයා ගන්න බැරි දේ මේක. ඒක තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තේනවා. මේ වැඩෙන පැත්ත ඒක තමයි මම කතා කළේ අර ධර්ම න්‍යාය දෙකක් කියන්නේ. ඒ වැඩෙන පැත්ත දැනගත්තත් නැත්නම් මේ සමාජයේ හැම මිනිසෙක් තුළම මේ වැඩෙන පැත්ත වැඩෙනවා. අපි ළඟත් මේ වැඩෙන පැත්ත වැඩි දියුණු කරන තියෙන නිසා මේ වගේ වැඩුණා වූ මානයක් තියෙන්න පුළුවන් දැන්. දැන් මාන විනයනට යන්න වැඩෙන ආකාරය ප්‍රයෝග ඉගෙන ගන්න වෙනවා. ඒදී තථාගතයන් වහන්සේ මේ වැඩෙන පැත්තට වදාරන්නේ ඒතන් මම ඒතුහාස් ඒසෝහමස්මින් ඒසෝ මේ අත්තා හැඟීම පාවිච්චි කරනවා මිනිස්සු කියලා. ඒක සිංහලට ගන්න පුළුවන් වෙන්නේ මගේ මම මගේ ආත්ම කියන අදහස දරනවා. එහෙම නැත්නම් ඒකට කි තථාගතයන් වහන්සේලා සම්බන්ධයෙන් උගන්වන වැදගත්ම දේ තමයි මේ මාන ආරාමයේ ජීවත් වෙලා සැප ලබන්න මහන්සි වෙන්න එපා. බාහිර වශයෙන් සැප හම්බ වුණාට මාන ආරාමයේ නිසා ඒකතල පවතිනා වූ මේ ජාතරා ව්‍යාධි ශෝක මරණ ටික. ලෝභ දේශ මොහයන් නැමැති ගිනි ඇවිලීම නිසා හට ගන්නා වූ දුක් ගින්නට දැවෙන්න සිද්ධ වෙනවා මොහොන දෙන්න සිද්ධ වෙනවා. එස තථාගතතුරු ලෝකට පහළ වෙලා මාන ආරාමයේ හොඳ තැනක් විදිහට පෙන්වන්නේ නැහැ. උන්වහන්සේලා මොකද කරන්නේ කියන්නේ? තථාගතෝ වික්කරහං සම්මාසෝ මාන විනේ ධම්මං දේසිය මානෝ. අන්න ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම මෙහෙනම් මාන ශික්ෂණයට මාන විනය කරන්ද. මේ මානෙ හික්මවා ගන්න තමයි බණ කියන්නේ. අන්න බණ අහනවා කියන එකේ තේරුම එතනින් එහාට එනම් තියෙන්නේ. මාන විනයනය කරන ආකාරයේ ඉස්සල්ලා මොකද කරන්නේ? ඒකට කැමති වෙනවා. සුස්සසති කියන එකේ තේරුම බණ අහන්න කැමති වෙනවා. සාමාන්‍යයෙන් මේ සමාජයේ සමහර අම්මල සමහර තාත්තල සමහර අය ඉතා කැමති බණ අහන්න. සමහර අයට බණ කියන එක අහන්න හිතෙන දෙයක් නෙමෙයි. බණක් තිබුණත් ඈතට වෙලා ඉන්න යරුණාම ගෙදරක බණ අහන්න පියා ඉන්නවා. අහන්න නැත්නම් කණ යොමු වෙන්නේ නැහැ. කණ වෙන්නේ නැත්නම් ඊට එහා පැත්තට සිත් යොමු කරන්න සිදු වෙන්නේ නැහැ නේද? පළවෙනි පියවර තමයි අහන්න සතුට. ඒ බණ කියන වචනෙන් පෙන්වන්නේ ජාතක කතාවක්, චරිත කතාවක්, කවුරු හරි මරපු හැටියක් කියන මේ සරල දෙයක් නෙවෙයි. ඉතිහාසයේ සිදුන දෙයක් කාලානුරූප දිනයට අදාළ ආකාරයෙන් විස්තර කරනවටත් නෙවෙයි. ඒව සාමාන්‍ය සරල දේශනා. වර්තමානයේ මේ එක එක ඉතිහාසගත සිදුවීම් හෝ මේ සිද්ධීන් විස්තර කරන එක තමයි බණක් විදිහට සමහර අය කියන්නේ. ඒක අහගෙන ඉන්න එක තමයි බණ අහනවා කියන්නේ. නමුත් මේ ගැඹුරු කොටස දිදී පේනවා තථාගතෝ මාන විනේ ධම්මං දේසිය මානෝ. තථාගතයන් වහන්සේ මේ මානය ශික්ෂණයට පත් කිරීම සඳහා දාන දේශනා කරනු ලබනවා. කොහොමද අපිට මේ මානය වැඩෙන්නේ? ශික්ෂණයට පත් කරන හැටි කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ? යමක් වැඩෙන්නේ කොහොමද? මම දකින්නේ යමක් වැඩෙන්නේ පෝර දැම්මොත්. එහෙම නැත්නම් කැටේ තියෙන මුදල් ලයිකියක් කියලා දන්නේ කොහොමද? නැවත නැවත ඒකට බහලාන්න ලැබුවොත්. අනේ විදිහට චිත්ත ශරීරය වැඩින්නේ කොහොමද? ශරීරය වැඩින්නේ ආහාර ගන්න නිසා. චිත්ත අභ්‍යන්තරයේ ළමේකුගේ කාලේ පටන් ජීවිත අවසානය දක්වා මෙහෙම වැඩෙන්න බැරි නැද්ද මොනවා හරි? ඔබේ භාෂාවෙන් කියනවා නම් හිත තුළ පැසවෙනවා කියලා කතා කරන්නේ. අනේම චිත්ත අභ්‍යන්තරයේ මේ දුක්වලට හේතු වැඩෙන පිළිවෙල කුමක්ද? අපිට හොයා ගන්න බැරි දේ මේක. ඒක තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තේනවා. මේ වැඩෙන පැත්ත ඒක තමයි මම කතා කළේ අර ධර්ම න්‍යාය දෙකක් කියන්නේ. ඒ වැඩෙන පැත්ත දැනගත්තත් නැත්නම් මේ සමාජයේ හැම මිනිසෙක් තුළම මේ වැඩෙන පැත්ත වැඩෙනවා. අපි ළඟත් මේ වැඩෙන පැත්ත වැඩි දියුණු කරගෙන තියෙන නිසා මේ වගේ වැඩුණා වූ මානයක් තියෙන්න පුළුවන් දැන්. දැන් මාන විනයනට යන්න වැඩෙන ආකාරය ප්‍රයෝග ඉගෙන ගන්න වෙනවා. ඒ විදිහට තථාගතයන් වහන්සේ මේ වැඩෙන පැත්තට වදාරන්නේ ඒතන් මම ඒතුහස් ඒසෝහමස්මින් ඒසෝ මේ අත්තා හැඟීම පාවිච්චි කරනවා මිනිස්සු කියලා. ඒක සිංහලට ගන්න පුළුවන් වෙන්නේ මගේ මම මගේ ආත්ම කියන අදහස දරනවා. එහෙම නැත්නම් ඒකට කැමති නින්දවනව නොතියනවට කැමති. අන්න එහෙම අන්ත දෙකකට යමින් මේ ප්‍රති ඇලීම හා ප්‍රතික්ෂේප කිරීම තුළ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. දැන් මේ පුතග්ජන භාවය තුළ ධනෙ නිසා, උගත්කම නිසා, ධාන වාහන නිසා, කළ පින්පව් නිසා යහපත් විපාක වාරයන් විඳින්න ලැබෙනවා වෙනස්කම් සහිතව. ඒ හැම දිනාටම වෘතඥා නිසා මේ මානිය නිසා හටගත්තා වූ වේදනාවෙන් විඳින් දුකින් විඳෙන්න වෙනවා. ඒකෙන් විඳෙන්න මේ එකම ක්‍රමයක්වත් නැහැ. තථාගතවරුන්ගේ මෙන්න මේ ආශ්චර්ය දේශනාව වෙන්නේ මේ මාන විනය කරන්න කියලා වෙන්නේ භාවිතා කරපුවම. සිත් ලෝභයෙන් දේශයෙන් මොහෙන් භාවිතා කරන්න නැවත නැවත නැවත නැවත චිත්ත අභ්‍යන්තරේ මේ ක්ලේශ මූලයන් වැඩෙනවා. ලෝභ දේශ මොහ වැඩෙනවා. වැඩෙන සංඛ්‍යාව තමයි ඇලෙන කරු සංඛ්‍යාව 100ක් වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. අන්න ඒ නිසා සැහැල්ලු සරල ජීවිතයකින් ගත කරපු ඕනෑ කෙනෙකුට කල්යනකට ඒක නැතුව යනවා. අසහනේ, පීඩාව, දුක්, කනගාටු ප්‍රශ්න වැඩි වෙනවා. මුලින් එහෙම තිබුණේ නැහැ. සමහර සහෝදර සහෝදරියෝ සාමීන් සමගින් සමාදානෙ හිටිය දැන් එනකොට ගන්නවා කියනවා. බිරිඳයි සැමියයි කිරියා පැණියවගේ හිටියයි කියලා කියනවා. පස්සේ පේන්න බැරුව ගියයි කියනවා. මේක හැම පැත්තෙම හරි. මේ ඕන එකක් තුල පවතින ආනාර අභ්‍යන්තර පරිහානිය. දෙදෙනෙක් ඈත් කරන්නේ, දෙපිරිසක් ඈත් කරන්නේ මේ මම මුල් කොටගත් හැඟීමෙන් මනින්ට යාම තුල. මට වඩා අනිත් එක්කනා හොඳයි හෝ නරකයි හෝ උසස් හෝ පහත් හෝ වැරදි හෝ ආදී වශයෙන්. මේකට ලස්සන වචනයක් තියෙනවා සංගතනිකායේ. මඤ්ඤමානය. මඤ්ඤමාන කියන එක ජීවිතේ